सुगत गुणय अन्य शास्त्रुवरयन हा बोहोजनयामिन नमग नगोस यहापत मग गियहेंद इमगिन निर्वाण संख्यात परम सुंदर स्थानेट पैमिन वदालहेंद भाग्यवत बुदुरजानन वहांसे सुगत नम वनसेक लोकेहि अतमेक कामेहि आदीनवयन सलका गत नहकिव पंचकामयम लोव अति उसस्दे वशेन वरदवागेन मनुष्याट करन्नट अति उसस्दे हकि पमन पस्कम सप विंदीम यै वरदवागेन काम सुकल्लिकानु योग संख्यात अमार्गेहि गमन कोट अपायट पैमिनेन्नाह अतमेक सत्वेनट सुवदुक लबेन्ने पिरकल कर्मवल विपाक वशेन मयाई वरदवागेन तपसिन पुराण कर्म गेवा अभिनव कर्म नकर हरीमेन कर्मय शयकोट दुकिन मिद्य हकिय दुक केलवर कर हकी यैद अतमेक सपयेन सपय नलबिय हकिय सपिय लबिय युत्ते दुकिन मयाई वरदवागेन एसे දැඩි තපස්කම් වලට බැස වස්ත්‍ර වර්ජන ආහාර වර්ජන වාසස්ථාන වර්ජන යන දේ කරමින් කයට දැඩි දුක් දෙති ගෝ වෘත කුක්කුර වෘත ආදී වෘතයන් පිරීමෙන්ද කයට දැඩි දුක් දෙති ඔහු අත්ථ කිලමතාන යෝග නම් වූ අමාර්ගේහි යන්නෝය ඔහු ඒ අමාර්ගයේ ගමන්කොට දුකින් දුකටම පත්වන්නාහ තථාගතයන් වහන්සේ කාමසුකල්ලිකාන යෝග අත්ථකිලමතාන යෝග යන දෙමගම නොගෙන මධ්‍යම ප්‍රතිපදා සංඛ්‍යාත මාර්ගයේහි ගමන් කරන බැවින් සුගත නම් වනසේක ලෝකේහි ඇතමෙක් පින් පව් කරමින් සුවදුක් විඳිමින් ජාතියෙන් ජාතියට යන නොනසන ආත්මයක් ඇතය යයි ශාස්වත දෘෂ්ටියගෙන ඒ අමාර්ගයේහි ගමන් කරති. ඇතමෙක් සත්ව ශරීරයේහි මරණින් ඔබ තවත් තැනකට යන කිසිවක් නැත. ගස්වැල් මැරෙන්නාක් මෙන් සත්වයෝද මැරෙන්නාහ. මල සත්වයා නැවත උපතක් නොලබන්නේයයි උච්ඡේද දෘෂ්ටියගෙන අමාර්ගයේහි ගමන් කොට අපාගත වෙයි. තථාගතයන් වහන්සේ පරම ගම්භීර පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ශාස්වත උච්ඡේද දෘෂ්ටි සංඛ්‍යාත අමාර්ග දෙක හැර මධ්‍යම ප්‍රතිපදා සංඛ්‍යාත සුමාර්ගයේ ගමන් කළසේක. ඒ මගින් නිවනට පැමිණ වදාළසේක. එබැවින් තථාගතයන් වහන්සේ සුගත නම් වනසේක. බුදුන් කල විසූ පූර්ණ කස්සප නැමැති ශාස්ත්‍රූවරයා මැරීම සොරකම බොරුකම් කීම් ආදී නපුරුකම් කොපමණ කළත් ඒවායින් වන පවක් නැත. දීම සිල් රැකීම් ආදියෙන් වන පිනකුත් නැත යන දෘෂ්ටිය ගැන නොමග ගියේය. මක්කලි කෝසාල නම් ශාස්ත්‍රූවරයා සත්වයන්ගේ සංක්ලේශයට හේතුවක් ද නැත, විශුද්ධියට හේතුවක් ද නැත, පින් පව් කරන්නෝය පණ්ඩිත බාලයෝය යන සැම දෙනාම සංසාර ස්වභාවය අනුව ඒ ඒ ජාතිවල ඉපිද සුවදුක් විඳ දුක් කෙලවර කරන්නාහ. ප්‍රතිපත්තියකින් එය වෙනස් නොවන්නේ යන දෘෂ්ටිය ගැන නොමග ගියේය. අජිත කේසකම්බල නැමැති ශාස්ත්‍රූවරයා සුකෘත දුෂ්කෘත කර්මවලින් වන විපාකයක් නැත. මේ සත්වයා සතර මහා භූතයන්ගෙන් සැදුනේය. මලපසු ඔහුගේ ශරීරය පටවිධාතුවටම එකතු වන්නේය. ආපෝධාතුව ආපෝධාතුරම එකතු වන්නේය. තේජෝධාතුවටම එකතු වන්නේය. වායෝධාතුව වායෝධාතුවටම එකතු වන්නේය. ඉන්ද්‍රියයෝ අහසට යන්නාහ. දානය මෝඩයන්ගේ වැඩකි. බාලයෝද පණ්ඩිතයෝද යන සැමදෙනාම මරණින් කෙළවරවන්නාහ. නැවත උපදින්නෙක් නැත යන උච්ඡේද දෘෂ්ටිය ගෙන නොමග ගියේය. පකුද කච්චායන නම් ශාස්ත්‍රූවරයා පටවිකාය ආපෝකාය තේජෝකාය වායෝකාය සුඛ දුක ජීවය කියා සප්තකාය කෙනෙක් ඇත්තාහ. ඔහු ස්ථීරයහ. ඔහු කිසිවෙකු විසින් මවන ලද්දාහු නොවෙති. කිසිවෙකු විසින් මැවිය හැක්කෝද නොවෙති. ඔහු ඔවුනොවුන්ට හිංසා කරන්නෝද නොවෙති. එකෙක් අනෙකෙකුට සැපදුක් ඇතිකිරීමට නොසමත්ය. මරන්නෙක් හෝ මරවන්නෙක් නැත. තියුණු කඩුවකින් හිස් සිඳින කල්හි සප්තකායයන් අතර කඩුව යනු මිස මරණ එකෙක් හෝ මැරණ එකෙක් නැත යන මිත්‍යා දෘෂ්ටිය ගැන නොමග ගියේය. නිකණ්ඨනාත මුත්ත නම් ශාස්ත්‍රවරයා චාතු යාම සංවරයක පිහිටිය යුතු යන දෘෂ්ටිය ගැන සිසිල් දියද සත්වයෙක් යයි සලකමින් සිසිල් දින පීමෙන් වැලකීම් ආදියෙන් නොමග ගියේය. සංජය බෙල්ලට්ටි පුත්ත නම් ශාස්ත්‍රවරයා පරලොවක් නැත. ඇත්තේද නැත. නැවත උපදනා සත්වයන් නැත්තේද නැත යනාදී අමරා වික්ෂේප දෘෂ්ටියගෙන නොමග ගියේය. බොහෝ ශාස්ත්‍රවරයන් තමන්ද නොමග යමින් සෙස්සන්ද නොමග යවූ අතර සර්වඥයන් වහන්සේ තමන් වහන්සේද සුමග යමින් අප්‍රමාණ දෙවි මිනිසුන්ද ඒ සුන්දර මාර්ගයෙන් අමෘත මහා නිර්වාණ සංඛ්‍යාත පරම සුන්දර ස්ථානයට යවූසේක. තථාගත මාර්ගය කාමසුකල්ලිකානු යෝග අත්තකිලමතානු යෝග යන ලාමක අන්ත දෙකට නොබැස ශාස්වත උච්ඡේද දෘෂ්ටි දෙකට නොබැස තථාගතයන් වහන්සේ විසින් ගන්නා ලද සුන්දර මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එය මධ්‍යම ප්‍රතිපදාව නම් වේ. එය ධර්මචක්‍ර ප්‍රවර්තන සූත්‍රයෙහි මෙසේ වදාරා ඇත. කතමාචසා භික්ඛවේ මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සෙය්‍යතිදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. අයං කෝ සා භික්ඛවේ මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දා වූ ප්‍රඥා චක්ෂුෂ ඇති කරන්නා වූ නුවණ ඇති කරන්නා වූ කෙලෙස් සංසිඳවීම පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධ පිණිස නිර්වාණය පිණිස පවත්වන්නා වූ ඒ මධ්‍යම ප්‍රතිපදාව කෙසේද යත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේමය. ඒ කවරේද? සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි යන මේ අංග 8ය. තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දා වූ ප්‍රඥා චක්ෂුෂ ඇති කරන නුවණ ඇති කරන කෙලෙස් සංසිඳවීම පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස නිර්වාණය පිණිස පවත්වන්නා වූ මධ්‍යම ප්‍රතිපදාව මෙය වේ යනු එහි තේරුමයි. අප විසින් සම්පාදිත දහම් පොත්වල හා තවත් බොහෝ පොත්වල මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය විස්තර කර ඇති බැවින් එය මෙහි විස්තර නොකරනු ලැබේ. සුගත යන ගුණපදයේ අර්ථය අටුවාවල දක්වා නැති අන්ක්‍රමයකින්ද ආචාර්යවරයන් විසින් වර්ණනා කර තිබේ. තථාගතයන් වහන්සේගේ විශේෂත්වය දැක්වීමට එය ඉතා හොඳ ක්‍රමයක් වන බැවින් එය මෙහි දක්වනු ලැබේ. ගති යනු ඒ ඒ ජාතිවලට අයත් සත්වයනට නමකි. නිරයගති, තිරච්ඡානගති, ප්‍රේතගති, මනුස්සගති, දේවගති යන තැන්වල ගති යන වචනයෙන් කියවෙන්නේ ඒ ඒ ජාතිවලට අයත් සත්වයන්ය. සුන්දර පුද්ගලයා, සුන්දර සත්වයා සුගති නමි. සුගත කියා කීවේ සුගත යන්නෙන් කියවෙන්නේ ද යහපත් පුද්ගලයාමය. ප්‍රතිසන්ධියේ පටන් පරිනිර්වාණය දක්වා ජීවිත කාලය අනේක ආශ්චර්යන්ගෙන් යුක්ත වන බැවින් බුදුරදුන්ට ඇත්තේ පරම සුන්දර ජීවිතයකි. අනේක ආශ්චර්ය නැති පරම සුන්දර ජීවිතයක්, පරම සුන්දර ආත්ම භාවයක් ඇති බැවින් ලෞතුරා බුදුවරු සුගත නම් වෙති. ලෞතුරා බුදුවරයන් පිළිබඳ ආශ්චර්ය කරුණු බොහෝය. ඉන් සමහරක් මෙසේය. මෞකුස පිළිසිඳ ගන්නා බොහෝ සත්වයෝ තමන්ට වන්නේ කුමක්ද කියා නොදැන අසිහියෙන් මෞකුසට පිවිසෙති. තුසිත දිව්‍ය ලෝකයේ ඉපිද සිට ඉන් චුතව බුදුවීම සඳහා මිනිස් ලොව මෞකුස පිළිසිඳ ගන්නා මහබෝධි සත්වයෝ තමන්ගේ මෞකුස පිළිසිඳ ගැනීම ගැන දැනීම ඇතිව සිහියෙන් මෞකුසට පිවිසෙති. මේ එක් ආශ්චර්ය කරුණකි. මෞකුසට පැමිණ එහි වෙසෙන බොහෝ සත්වයෝ තමන් සිටින්නේ කොහිද, තමන්ට වී තිබෙන්නේ කුමක්ද කියා නොදැන මෞකුස වෙසෙති. මහා බෝධිසත්වයෝ වනාහි තමන් මෞකුස වෙසෙන බව දැන සිහිනුවණින් එහි වෙසෙති. මේ එක් ආශ්චර්ය කරුණකි. මහබෝධිසත්ව කෙනෙකුන් මෞකුස පිළිසිඳ ගත් කල්හි කිසිවෙකුගේ මෙහෙයීමේ වීමක් නොමැතිව සිය කැමැත්තෙන්ම දිව්‍ය පුත්‍රයෝ සතර දෙනෙක් පැමිණ සතර දිග සිට බෝධිසත්වයන් හා මාතාවන් ආරක්ෂා කරති. එයද එක් ආශ්චර්ය කරුණකි. කුස සිටිනා මහබෝසත් දරුවෙකු ඇති මෑණියන්ට අනේක පුදපඬුරු ලැබෙන්නට වන්නේය. බෝධිසත්වයන් කුස පිළිසිඳ ගත් තැන සිට බෝධිසත්ව මාතාවන් පුරුෂයන්ට පිළිබඳ කාම සංඥා ඇති නොවේ. එසේම කිසිදු පුරුෂයට රාගසිතින් බෝධිසත්ව මාතාවන්ට ලංවිය හැක්කේද නොවේ. කුසහොත් දරුවන් ඇති මව්වරුන් නොයෙක් රෝගාබාධ ඇතිවන නමුත් මහා බෝධිසත්ව මාතාවන්ට කිසි රෝගයක් ඇති නොවේ. බෝසත් මවුන්ට කුසහොත් බෝසත් දරුවා පිරිසිදු වීදුරු කරඬුවක ඇති දෙයක් පිටතට පෙනෙන්නාක් මෙන් පිරිසිදු ලෙස පෙනේ. මෞකුසයෙන් බිහිවන සෙස්සෝ කර්මජ වාතයෙන් හිස යටුකුඩු කොට පෙරලා යෝනිමුඛය කරා යවනු ලැබ එහි හිරවෙමින් තමන්ට සිදුවන්නේ කුමක්ද යයි කියා දැනීමක්ද නැතිව ඉතා දුකසේ අසිහියෙන් බිහිවෙති. මහබෝධිසත්වයන් වනාහි ධර්ම කතිකයකු ධර්මාසනයකින් බසින්නාක් මෙන් කිසිදු අවහිරයක් නොමැතිව මෞකුසෙහි බිහිවෙමින් යන දැනීම ඇතිව සිහිනුවණින් යුක්තව සිටගෙන ඉන්නා මෑණියන්ගේ කුසයෙන් බිහිවෙති. සෙස්සෝ ඇඟපුරා තැවරුණු අපවිත්‍ර ද්‍රව්‍යයන් ඇතිව ඉතා අපිරිසිදුව නාවා පිරිසිදු කරගත යුතු තත්ත්වයෙන් මෞකුසෙන් බිහිවෙති. බෝධිසත්වයෝ වනාහි කිසිදු අපවිත්‍ර දෙයක් නොතැවරුණු යටත්තිරිසයෙන් තෙත් ගතියකුදු නැති සලුවක ඔතා තිබී පිටතරගත් මාණික්‍ය රත්නයක්සේ සුපරිශුද්ධ ශරීරයෙන් මෞකුසෙන් බිහි වෙති. එහෙත් සිහිල් වූද උණු වූද ජලධාරා දෙකක් අහසින් ගලා එන්නේය. මෑණියන්ට සිටගෙන සිටියේදී විහිවන බෝසතුන් පොළොවට පැමිණීමට කලින් දිව්‍ය පුත්‍රයෝ සතර දෙනෙක් පිළිගනිති. මනුෂ්‍යයන් අතට බෝසත් කුමරුන් පැමිණෙන්නේ ඉන් පසුවය. මව්කුසින් බිහි වූ දරුවන්ට නැගිට සිටිය හැකිවන්නේ, ගමන් කළ හැකිවන්නේ කලක් ගතවීමෙනි. මහබෝසත්හු උපන් සැටියේම ඒ සියල්ල කිරීමට සමත් වෙති. දේවියනි, සතුටු වන්න, ඔබට මහේශාක්‍ය දරුවෙක් උපන්නේය යයි කියමින් දෙවියෝ බෝසත් දරුවන් මෑණියන් ඉදිරියේ තබති. එකෙනෙහි බෝසත් දරුවෝ පිය බිම තබා සිට සතර දිග බලති. දහස් ගණන් සක්වලවල්වල එක මිදුලක් මෙන් වී බෝසතාණන් වහන්සේට පෙනේ. බෝසත්හු කිසි තැනකට තමන්ට උසස් කෙනෙකු තබා තමන් හා සම කෙනෙකුද නොදැක දෙවියන් විසින් අල්ලන සේසත යටින් බිම පාතබමින් උතුරු දිග බලා සත්වියවරක් ගමන් කොට සත්වන පියෙහි සිට අග්ගෝ හමස්මි ලෝකස්ස, ජෙට්ටෝ හමස්මි ලෝකස්ස, සෙට්ටෝ හමස්මි ලෝකස්ස, අයමන්ති මා ජාති නත්තිදානි පුනබ්බවෝහි, මම ලොවට අග්‍රවෙමි, මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි, මේ මාගේ අන්තිම ජාතියයි, මට නැවත ඉපදීමක් නැත යන අභීත ප්‍රකාශනයක් කරන්නාහ. මහා බෝධිසත්වයන් මෞසිදු පිළිසඳ ගැනීමය, මෞස්කුසින් බිහිවීමය, පස්මරුන් පරදවාලෝතුරා බුදු බව ලැබීමය, දම්සක් පැවතීමය යන මේ සතර කරුණෙහි අනේක ප්‍රාතිහාරයන්, අනේක ආශ්චර්යයන් පහළ වන බව බොහෝ බෞද්ධ ග්‍රන්ථයන්හි සඳහන් වන්නේය. බෝසත් කෙනෙකුන් මෞකුසින් බිහිවන කලෙහි දේව බ්‍රහ්ම ලෝකයන්ගේ ආලෝකය යටකරන, චන්ද්‍ර සූර්ය ආලෝකයන් යටකරන, ලොව හැමතැනම පැතිරෙන චන්ද්‍ර සූර්යාලෝකයන් නොපමිණෙන තැන්ද ආලෝකවත් කරන මහත් ආලෝකයක් පහළ වේ. කිසි කලෙක එළියක් නොලබන ලෝකාන්තරික නරකයද එවිට ආලෝකවත් වේ. දහදාහක් සක්වල පොළොව කම්පා වේ. දසදහසක් සක්වල දිව්‍ය බ්‍රහ්මයෝ බෝසතුන් උපන් සක්වලට රැස්වෙන්නාහ. කෙනෙකුගේ වාදනය කිරීමක් නැතිව බෙරවලින් වීණාවලින් මිහිරි හඬ නැගේ. ගැටීමක් නැතිව මිනිසුන්ගේ ආභරණවලින් හඬ නැගේ. බන්ධනගත මිනිසුන්ගේ සියලු බන්ධන සිඳියයි. සියලු රෝගයෝ සුව වෙයි. ජාත්‍යන්තයන්ට පෙනීමට පටන් ගනි. බිහිරන්ට ඇසෙන්නට පටන් ගනි. පිලුන්ට ගමන් කළ හැකිවන්නේය. උප්පත්තියෙන් මුලාව සිටින්නෝ සිහිය ලබන්නාහ. විදේශයන්ට පැමිණ තිබූ නැව් තම තමන්ගේ තැන්වලට පැමිණෙන්නේය. රත්න සියල්ල බබලන්නට වන්නේ වෛරීහු මෙත්සිත් ලබන් ලබයි. නරකයන්හි ගිනි නිවෙයි. ගංගාවල ජලය ගලා නොගොස් නිශ්චල වෙයි. සාගර ජලය මිහිරි වෙයි. වාතය නිශ්චලව සිටගන්නේ. ආකාශ පර්වත වෘක්ෂගත පක්ෂීහු බිමට බසින්නාහ. සඳ විශේෂයෙන් බබලයි. ඉරද සෞම්‍ය වෙයි. දෙවියෝ තමන් තමන්ගේ විමන්වලින් වෙසමින් ක්‍රීඩා කරන්නාහ. දිවයින් සතරටම වැටෙන මහා වැස්සක් ඇතිවේ. මහජනයාට සාගින්න හා පිපාස ඇති නොවේ. දොරකවුළු ඉබේම විවෘත වෙයි. මල්පල හටගන්නා ගස්වැල් මල්පල්වරින් බර වෙයි. සඳ දහසක් කොඩිවැල් වලින් සැරසී සිටී. මෙසේ අනේක ප්‍රාතිහාරයන් යුක්ත වන ආත්මභාවයක් ඇති බැවින් තථාගතයන් වහන්සේ සුගත නම් වනසේක. තවද දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන්, අසූ අනුව්‍යංජන ලක්ෂණයෙන්, ව්‍යාම ප්‍රභාවෙන්, කේතුමාලාවෙන් යුක්තව අකලංක චන්ද්‍රමණ්ඩලයක්සේ, සන්ධ්‍යා සූර්ය මණ්ඩලයක්සේ, පහන් ගසක් සේ, මලින් වැසුණු ගසක්සේ ශෝභන වූ ස්වර්ණවර්ණ දේහය ඇති බැවින් තථාගතයන් වහන්සේ සුගත නම් වනසේක. අනේක ප්‍රාතිහාරයෙන් යුක්ත වන සුන්දර ගමන් ඇති බැවින්ද තථාගත වහන්සේ සුගත නම් වන්නාහ. භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්පුර ශාක්‍යයන්ගේ සන්තාගාරයට වැඩම කළ ආකාරය මජ්ඣිම නිකායේ මජ්ඣිම පඤ්ඤාසකයේ ශෛක්ෂ සූත්‍ර අටුවාවෙහි මෙසේ වර්ණනා කර තිබේ. ඒවං සබ්බංග සම්පන්නෝ කම්පයන්තෝ වසුන්දරං අහේටයන්තෝ පානානී යාති ලෝකේ විනායකෝ. මෙසේ සකලාංග පරිමූර්ණ වූ විනායකයන් වහන්සේ පොළොවට කම්පා කරවමින් සත්වයන්ට හිංසාවක් නොකරමින් ලෝකේහි ගමන් කරන සේක. දක්ඛිනං පඨමං පාදං උද්දරන්තෝ නරාසබෝ ගච්ඡන්තෝ සිරි සම්පන්නෝ සෝභතේ ද්වීපදුත්තමෝ. දක්ඛින ශ්‍රීපාදය පළමුවෙන් ඔසොමින් වඩනා වූ ශ්‍රී සම්පූර්ණ වූ ද්වීපදෝත්තම වූ නරෝත්තමයන් වහන්සේ හොබනාසේක. ගච්ඡතෝ බුද්ධ සෙට්ටස්ස හෙට්ටා පාද තලං මුදු සමං සම්පුස්ස තේ භූමින් රජසා නූප ලිම්පති. ගමන් කරන්නා බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ මෘදු වූ යටිපතුල සමව භූමිය ස්පර්ශ කරන්නේය. එහෙත් එහි රජස් නොතවරෙන්නේය. නිත්තං ඨානං උන්නමති ගච්ඡන්තේ ලෝකනායකේ උන්තංච සමං හෝති පටවීච අචේතනා. ලෝකනායකයන් වහන්සේ ගමන් කරන කල්හි අචේතන වූ පොළොවෙහි මිටිතැන් උස්වෙයි, උස්තැන් සමවෙයි. පාසානා සක්කරාචේව කටලා කානු කණ්ඨකා සබ්බේ මග්ගා විවජ්ජෙන්ති ගච්ඡන්තේ ලෝකනායකේ. ලෝකනායකයන් වහන්සේ ගමන් කරන කල්හි ගල්කැට මැටිකැට කැබිලිති හුල් කටු යන මේ සියල්ල මාර්ගයෙන් ඉවත් වෙයි. නාතිදූරේ උද්දරති නච්චාවසන්නේ ච නික්කපං අගට්ටයන්තෝ නීයාති උබෝජානුච ගොප්ප ඒකේ. භාග්‍යවතුන් වහන්සේ ඉතා දුරින් තබනු පිණිස පිය නොඋස්සවා ඉතා ලඟින්ද නොතබන්නාහ. උන්වහන්සේ දෙදන හා ගොප් ඇට එකිනෙකට නොගැටෙමින් ගමන් කරන සේක. නාති සීගම් පක්කමති සම්පන්නං චරණෝමුනි නචාති සනිකං යාති ගච්ඡමානෝ සමාහිතෝ. චරණ සම්පන්න වූ තථාගතයන් වහන්සේ ඉතා වේගයෙන් නොයනසේක, සෙමින්ද නොයනසේක, යන කල්හි සංසුන් වනසේක. උද්දං අදෝච තිරියංච දිසංච විදිසා තථා නපෙක්කමානෝ සෝයාති යුග්ගමත්තංච පෙක්කති. ඒ භාග්‍යවතුන් වහන්සේ උඩයට සිරස දිශා අනුදිශාවන් පමණ ඉක්මවා නොබලමින් සතර රියනක් තැන පමණක් බලමින් ගමන් කරනසේක. නාගවික්ඛන්ත චරෝ සෝ ගමනේ සෝභතේජිනෝ චාරුං ගච්ඡති ලෝකග්ගෝ හාසයන්තෝ සදේවකේ. ඇතිකුගේ ගමන බඳු ගමන් නැත්තා වූ ඒ භාග්‍යවතුන් වහන්සේ ගමන් කිරීමේදී හොබනාහ. ලෝකාග්‍රයන් වහන්සේ දෙවියන් සහිත ලෝකයේ සතුටු කරවමින් මැනවින් ගමන් කරන සේක්. උසබාරා ජාව සෝබන්තෝ චාතුචාරීව කේසරී තොසයන්තෝ බහුස්සත්තේ පූරේසෙට්ට මුපාගමි. ඒ භාග්‍යවතුන් වහන්සේ වෘෂභ රාජයෙකු මෙන්ද සිව්පයින් ගමන් කරන කේශර සිංහයෙකු මෙන්ද බොහෝ සත්වයන් සතුටු කරවමින් ශ්‍රේෂ්ඨ වූ පුරයට වැඩම කරසේක.